සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් පහළ මට්ටමකට එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී එතුමාලා ප්‍රචාරක කටයුතු කරනවා තමන්ට මහජන මතය නැති වුනහම තමන්ට ගම් මට්ටමින් සහයෝගය අඩු වුනහම විවිධ උපක්‍රම දමමින් මෙම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සීමට උත්සාහ කරමින් ඉන්න බව මට පෙනී යනවා. විශේෂයෙන්ම මම දැක්ක පහුගිය දවස්වල අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ඝාතනය කිරීම තවත් තියෙනවා. ඒ වගේ මේ විවිධ මත කියමින් මෙවැනි වැරදි මතයක් ජනතාවට දෙන්න උත්සාහ කරමින් යනවා. දවස්වල ඒ පුද්ගලයෙක් අල්ලගෙන තියෙනවා. ඔහු රජයේ බුද්ධියංශයේ නිලධාරි බව තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ මෙවැනි දේවල් වලින් මම හිතන්නේ ජනතාව නොමග යවන්න එපා කියලා අපි සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය කරන නායකයන්ට කියනවා.